ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය අවසරයි සංවේගයටපත් මේ පින්තුනේ හැම දිනෙකම ඊටාම කෘතවේදී පින්කමක් සිදු කරන අවස්ථාව මේ දින කීපට කලින් අපෙන් වෙනුණු අනුජා විධානගම නෝනා මහත්මිය වෙනුවෙන් කරන්න පුළුවන් උතුම්ම ඥාතික යුතුයකම ආගමික කටයුත්ත ඒ වගේම පුණ්‍ය අනුමෝදනාව සිදු කරන අවස්ථාව මේ සංවේගදායී අවස්ථාවේදී විශේෂයෙන්ම තාරක විධානගම මහත්මයාටත් ඒ ආදරණීය මවවරු දෙපළටත් ආදරණීය සහෝදර සහෝදරියන්ටත් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ ප්‍රධාන විහාරස්ථානවල ස්වාමින් වහන්සේලාගේත් ඒ වගේම මේ සිටින සියලුම කෘතවේදී හැමදෙනාගේම සංවේගී අප විසින් ඒ හැමදෙනාට පළ කරන කැමැතියි. ඔබ හැමදෙනෙක්ම මේ රැස් උනේ අනුජ නෝන ගැන හුඟක්ම දන්න අය ළඟින් ඇසුරු කරපු අය. මං හිතන්නේ මේ හුඟ දෙනෙක් සමග කතා බහ කළා අම වශයෙන් සෙනහවක්වත් ඔබ හැමදෙනාටම ලැබිච්ච කෙනෙක් තමයි මේ රැස්වල ඉන්නේ. මං හිතන්නේ කෙනෙක්ගේ අභාවය වෙනුවෙන් මේ තරම් පිරිසක් එක පණිවිඩයකින් රැස් වීමෙන් අපට පේනවා එතුමිය තුළ කොයිතරම් ගුණයක් තිබුණාද කියන කාරණේ. ගිහි අය ඇසුරු කළ වගේම වැඩිපුරම ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාවක් ඊටම ළඟින් ඇසුරු කරපු කෙනෙක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒකට මූලික වශයෙන් අප දැකෝ දෙයක් තමයි අනුජ නෝනගේ ඒ වගේම තාරක මහත්මයාගේ තිබුණු ශ්‍රද්ධාවන්ත භාවය සහ ඒ දෙපළ තුළ තිබෙච්ච පරිත්‍යාග සීලත්වය. ධර්මයේ සඳහන් වෙනවා කිසියම් කෙනෙක් ශ්‍රද්ධාවන්තද කියලා බලාගන්න ලක්ෂණ මොනවද කියලා. දස්සනකාමෝ සීලවතං සද්ධම්මං සෝතුමිච්චති විනය මච්චේර මලං සවේ සද්දෝ දූච්චති කියලා. ශ්‍රද්ධාවන්ත කෙනෙක් අනිත් කෙනාගෙන් පැහැදිලිවම හඳුනාගන්න ලක්ෂණ තමයි මේ තියෙන්නේ. සිල්වත් ගුණවත් අය දකින්නට කැමති, ධර්මය අහන්නට කැමති, දන් දෙන්නට කැමති. මෙන්න මේ ලක්ෂණ තුන මේ තුන්දෙනා තුළ මේ දෙදෙනා තුළ ඉතාම ඉහළම තිබුණා. මෙතන රැස්වෙච්ච බොහෝ දෙනෙක් ළඟ මේ ගුණාංග අපි දැකලා තියෙනවා. මේ හුඟක් සත්පුරුෂ පිරිසක් මෙතන ඇවිල්ලා ඉන්නේ අපි දන්නවා. ඔබ හැම දෙනාම අතුරින් මේ දෙදෙනා සුවිශේෂ දෙන්නෙක් ලෙස අපට සඳහන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කලාතුරකින් කෙනෙකුට කියන සුවිශේෂී වාක්‍යයක් තියෙනවා. සූත්‍ර කිහිපයක මේ ගුණාංගය දක්වලා තියෙනවා. එක සූත්‍රයක් තමයි බාහ්‍ය සූත්‍රය. යම් කෙනෙක් මිය ගියාට පස්සේ බුදුහාඳුර සඳහන් කරන සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා. ඔබ ඇතැමිට ජීවිතය අහලා තියෙද දන්නේ නැහැ. අපට කෙනෙක් පරිත්‍යාගශීලී කියලා කියන්න පුළුවන්. ශ්‍රද්ධාවන්තය කියලා කියන්න පුළුවන්. ප්‍රඥාවන්තය කියලා කියන්නත් පුළුවන්. ලෝකෙට උදව් කරනවා කියලා කියන්නත් පුළුවන්. නමුත් ඒ සියල්ලට වඩා සුවිශේෂ ලක්ෂණයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා. කෙනෙක් මිය ගියාට පස්සේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ ලක්ෂණය මොකද්ද? මේ මිය ගියපු කෙනා මාව වෙහෙසටපත් කළේ නැහැ. කරදර කරේ නැහැ කියලා. ධර්මයේ තුල මාව වෙහෙසටපත් කළේ නැහැ. මෙන්න මේක සුවිශේෂ කාරණයක්. යම් කෙනෙක් ශ්‍රද්ධාවන්ත භාවයට පත් වුණාට පස්සේ එයා උපරිම ලෙස බලන්නේ මේ ශාසනයට තමන්ගේ ජීවය එකතු කරන්න. ශාසනයට උදව් කරන්න. ඒ වගේම වැඩිපුර පිරිසක් දහමට නැඹුරු කරන්න. එයා තුළින් වෙනත් බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණය කරන්නට පින්කම් කරන්නට පරිසරය සකස් කළ දෙනවා. මම හිතන අනුජනෝන තුලත් මේ ලක්ෂණ අපි උගම දැක්කා. මිතුරන් හැටියට ඔබට ඇතැමිට මතක ඇති ගිය අවුරුද්දේ මුල් හරියේදී එතුමිය බොහෝ දෙනෙකුට පණිවිඩයක් යවුවා. දුරකථනංක සම්බන්ධය ඔබ දැකලා ඇති. ඒක පණිවිඩයක් තමයි ලංකාවේ තියෙන ඉතාම දුෂ්කර ආරණ්‍යවල දහනමාන ආදී අඩු විහාරස්ථානවල ලිපිණං ඒකරාශී කරලා දුරකථන අංකත් එක්ක මෙතුමිය ලොකු ලිස්ට් එකක් ඇතැමිට ලැබිච්ච එකක් වෙන්න පුළුවන් තවත් එක සංවර්ධනය කළා. බොහෝ යහළුවන්ට යවුවා මේ විහාරස්ථාන රැක බලා ගන්න උදව් කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේලාට කරන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දුන්නා. ඇයි එහෙම ලබා දුන්නේ? මේ ශ්‍රද්ධාවන්ත භාවය නිසා. ඒ වකල්ලා පැත්තකට වෙලා නිහඬව වාසය කළා. සාමාන්‍ය ස්වාමීන් වහන්සේගෙන් ඉඳන් ලෝකයේ ඉහළම ධර්ම දේශනා කරන ගැඹුරුම ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා අතර හැම දිනෙකම පහේතුමිය සජීවීව හෝ අන්තර්ජාලය හරහා ඒ සම්බන්ධ වෙලා කටයුතු කළා. මේක සුවිශේෂී ලක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ඥාති මිත්‍රාදීන් ගැන නිතරම හොයා බැලුවා. ජීවත් වෙන ඥාතීන්ට උදව් කළා. රැක බලා ගත්තා. මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කළා. විශේෂයෙන්ම ඇයත් ඒ තාරක මහත්මයා ස්වාමීන් වහන්සේලාගේ ඇසුර නිතරම අපේක්ෂා කළා. එතුමිනේ ජීවිතයේ ළමේ හැම අවස්ථාවකදීම අපේ ධම්මපීති හාමුදුරන් වහන්සේ ප්‍රධාන මේ ස්වාමීන් වහන්සේලා ඉතාම ළඟින් ආශ්‍රය කළා. ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී ලංකාවට යන හැම අවස්ථාවකදීම පන්සලට ඇවිල්ලා තමයි යන්නේ. වාහනේ පන්සලේ තියලා. දැනටත් එතුමිය ආපු වාහනේ පන්සලේ තියෙනවා. දකින්නකොට සංවේගයක් ඇති වෙනවා. ඒ වාහනේ තියලා ගිය ඉරිදා ස්වාමීන් වහන්සේලා සමගම ගුවන්තොටුපළට ගියා. නැවත එතුමියත් මහත්මාත් එනකොට බොහෝ විට එන්නේ ස්වාමීන් වහන්සේලා සමග තමයි පන්සලට ඇවිල්ලා තමයි ඒ ආශිර්වාද ලබාගෙන තමයි යන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතුමිය ලංකාවට නොගිය නම් මෙහෙම කරදරයක් වෙන්නේ නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන් නේද? ඇයි මෙතුමිය කලබල වෙනම ගියා නේද? ඇයි මේ ලඩක් තිබෙදි ගියේ කියලා ඔබට හිතෙන්න පුළුවන් නේද? නමුත් පින්නතුනේ එතුමිය කරු පෙන්කන් දැස බලන්න පේන දෙයක් තමයි මේ වගේ අනතුරක් අපට වළක්වන්න බෑ පින්නතුනේ. එතුමිය එක කලින්ම දැනගෙන හිටියා. පසුගිය කාලේ මතකයි එතුමිය කතා කළ වරද කියනවා. හාමුදුරනේ මම දැන් වැඩ කරන්නේ part time ධර්ම ප්‍රැක්ටිස් කිරීම full time කරනවා කියලා. වැඩ කරන එක රැකියාව කරන එක part time කරන්නේ ධර්ම ප්‍රැක්ටිස් කරන එක full time කරන්නේ කියලා. පින්නතුනේ මෙතෙන්ට කෙනෙකුට හිත හදාගන්න එක ලේසි නෑ. එතෙමිට මරණය පිනිපිනි තිබුණත් බොහෝ දෙනෙක් මේ මානසිකත්වයට එන්න කලියෙන්නේ නැහැ. අපි දන්නවා පසුගිය කාලෙම ලෝකෙ පුරා තිබෙච්ච මරණයන් සියසින් දැක දැකත් අවංකව පින්නතුනේ බලන්න අපේ චර්යාවල වෙනසක් සිද්ධ වෙලා තියෙද කියලා. අනුජ නොවනට ඇත්තටම අපි ගරු කරනවා නම් පුණ්‍යානුමෝදනා කළ පෑන් වඩන එක විතරක් නෙවෙයි මෙන්න මේ පාඩම අපේ ජීවිතයට එකතු කරගත්තොත් මං හිතන්නේ ඒක තමයි උතුමියට කරන සැබෑම ගෞරවය බවට පත් වෙන්නේ. මෙවැනි ජීවිතයක් ගත කරපු එතුමිය බලන්න ශ්‍රී ලංකාවට ගිහිල්ලා අම්මලා දැකලා සහෝදර සහෝදරියන් දැකලා කාත් එකක් කතා කළා. එයාගේ උපස්ථානත් බලලා එතුමිය නැත් දෙක පියාගත්තා. ඒ විතරක් නෙවෙයි හැමදෙනාටම එතුමියගේ සිරුර මృతදේහය දකින්න අවස්ථාව ලැබුණා. මේක තමයි පිනි ආනිසංස පිනතුනි. එතුමිය ඇතැම් විට මේ තත්ත්වයට මිහිදීපත් වුණා නම් මේ කාටවත් ඇතැම් විට දැක ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් බලන් තමන් උපන් භූමියට ගිහිල්ලා හොඳට සෞඛ්‍ය හොඳ අවස්ථාවේදීම ඒ හැම දිනෙකම දැකගෙන මේ අවසන් ගමන යෑමට ඇය මං හිතන්නේ දිටගම වේදෙනිය වශයෙන්ම කරපු පින්කම ආනිසංස. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ගිය එක නෙවෙයි සුවිශේෂ පින්කමක් කරන්නට. ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සම්බුදු ශාසනයට සුවිශේෂ මෙහෙවරක් කරන ලබනෝරුව කඳ ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා අවස්සසවලා මේ කාලයේ තුමිය කටින පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් දරපු කෙනා අනුජ නොනත් ඒ වගේම තාරක මහත්මයා. ඒ පින්කම කටින පින්කම කරන්නේ ශ්‍රී ලංකාවට ගිය වෙන දෙයකට නෙවෙයි. එතුමිය යනකම මේ ස්වාමීන් වහන්සේලාට සඳහන් කර දෙය තමයි හාමුදුරුවනේ මං කටින පින්කම කළා මැරුණත් කමන්නේ කියලා. ඔබට හිතේ තේමෙන අනේ පව් තව දවස් ටිකක් හිටියනම් කටින පින්කමේ අනිසංස තරම් යන තිබුණ නේද කියලා ඔබට හිතේ නේද? නෑ පින්නතුනේ පින්නේ කිසිම අඩුවක් නෑ. එතුමිය ඒ අවසාන කටින පින්කමට සහභාගී නොවනත් නොවුනත් ඒ පින සම්පූර්ණම රැගෙනයි එතුමිය පරලෝ ජීවිතයට එක්ුණේ. මේක තමයි කර්මයේ ස්වභාවය. අපට අනාගතයේ කරන පින්කම් වල අනිසංසත් වර්තමානයේ ගන්න හැකියාවක් තියෙනවා. අන්න එවැනි වාසනාවන්ත ජීවිතයකින් නෙද්දක පියාගත්තු කෙනෙක් පිළිබඳව අපට සංවේගයක් ඇති වෙනවා. හැබැයි පින්නතුනි දුකක් නම් ඇති වෙන දෙයක් නෑ. දුකයි සංවේගය කියන දෙක. බුදුරජාණන් වහන්සේත් කෙනෙක් මිය ගියාම සංවේගයට පත් වෙලා තියෙනවා. සංවේගය කියන එක අකුසලයක් නෙවෙයි. නමුත් දුක් වීම කියන එක අකුසලයක්. සංවේගය කියන්නේ ඒ ජීවිතය අතරතේ දැකලා හදවතේ කම්පාවක් ඇති කරගෙන තමනු ජීවිතය අප්‍රමාදී බවක් ඇති කරගන්න අවස්ථාව. සංවේගය රහතන් වහන්සේලාත් ඇති කරගෙන තියෙනවා. දුක කියන්නේ හඳන වැළපෙන එක. සංවේගය කියන්නේ අවබෝධයෙන් ඒ දෙස නුවණින් බලන එක. ඇයි අපි දුක් නොවිය යුත්තේ? ඇයි අපි සංවේගය විතරක් ඇති කරගත යුත්තේ? පින්නතුනි කෙනෙක් මිය ගියාම අපි දුක් වෙන්නවනේ. එයා මේ ලබල තීමෙච්ච මනුස්සාත්ම භාවයට වඩා පල්ලෙහා ගැනකට ගිහිලා නම් තමයි ඇත්තටම අපි දුක් වෙන්නට ඕන. මියගිය කෙනාගේ ශරීරය අල්ලගෙන අපි අඬන්න ඕන. එයා මරණයෙන් පස්සේ දුගති ගාමි වුණා නම් පින්නතුනි. නැත්තම් හිටිය තැනකට වඩා පහළ තැනක ඉපදුනා නම් තමයි අපි ඇත්තටම දුක් වෙන්නට ඕන. එතුමිය කරපු පින්කම් සහ භවනාදී දේවල් දැස බලන විට අපට බොහෝ විට අනුමාන කරන්න පුළුවන් එතුමිය ලබල තිබුණු ජීවිතයට වඩා උසස් තැනක අද එතුමිය උපතක් ලබා ඇතේ කියලා. එහෙනම් පින්නතුනි අපි අඬන එක එතුමියට කරන සාධාරණයක්ද? ඇත්තම පින්නතුනි අපි දුක් විය යුතු නෑ. දුක් වෙන්නට ඕන එතුමිය පල්ලෙහා තැනට ගියා නම් නමුත් අපි විශ්වාස කරනවා එතුමිය තමා ලබල තිබෙච්ච ජීවිතයට වඩා හොඳ තැනක මේ අවස්ථාවේදී වාසය කරනවා කියලා අපට යම් සැනසීමක් ඇති කරගන්න පුළුවන්. මම හිතන්නේ තාරක මහත්මයා ජීවිතයේ සේවනන් ලක්කා සමානව සමගියෙන් දෙන්නගේ දෑතින් පින්කම් කළා. ස්වාමීන් වහන්සේලාට දානීය පූජා කළේ සියතින්. ස්වාමීන් වහන්සේට විතරක් නෙමෙයි වාර්ෂිකව දන්සලක් දෙනවා. බොහෝ දෙනෙකුට ආහාර පාන දෙනවා. අපි බැලුවා මේ කවුද මේ කැම සූදානම් කරන්නේ කියලා. ඇත්තට මේ එන හැම දෙනාටම කැම මේ දෙන්නාගේ දෑතින් සූදානම් කරන්නේ. බාහිරට වඩට දීලා කැම දෙනව නෙවෙයි. දවස් ගානක් ඒ සඳහා සූදානම් කළා. මේ දෙන්නාගේම දෑතින් සූදානම් කළගෙන දානය තමයි කැම බීම තමයි ඔබ බොහෝ දෙනෙකුට දන්සලක් විදියට මේ දෙන දුන්නේ. පින්නතුනි මේක තමයි සහත්තන් දානන් දාතබන් කියලා කියන්නේ. සියතින්ම දානීය පූජා කරනවා කියන්නේ මේකයි. ඉතින් මෙන්න මෙවැනි ලෙස ඇගේ ජීවිතය සෝභමාන වන්නට හේතු වෙච්ච ප්‍රධානතම කාරණේ තමයි ධර්ම ශ්‍රවණය කිරීම. පින්නතුනි ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි ලබන ඉහළම ආනිසංසය තමයි අපේ ජීවිතය තුළින් ඒ ධර්මයේ සෝභමාන වෙන්නට ඕන. අපි අසුරු කරන අයට ඒ ධර්මයේ ආශිර්වාදයේ ආනිසංස යන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපි ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ වුණා කියලා අපි බලන සලකුණ බවට පත් වෙන්නේ. අන්නේ ධර්මයේ සලකුණක් ලෙස මම හිතන්නේ අනුජා විධාන ගමන වන මහත්මිය අපට සඳහන් කරන්න පුළුවන්. අප බොහෝ දෙනාට ජීවිතයේ බොහෝ කලක් මතකයේ රැඳෙන චරිතයක් බවට පත් වුණා. ඉතින් මේ රැස්වෙච්ච බොහෝ දෙනා ඉතාම ගුණවත් අය සත්පුරුෂය. ඔබ අප හැම දෙනාටමත් එතුමියගේ ජීවිතයෙන් ගත හැකි උපරිම ආදර්ශය මේ අවස්ථාවේදී ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. මැරෙනවා කියන එක දවසට අඩු ගන්න තත්පරයක් හරි මෙනෙහි කරන්න. අපේ ජීවිතවල අද තියෙන චර්යා පින්නතුනි 150කින් විතර වෙනස් වෙනවා. අනේ මම මැරෙනවා නේද? තව අවුරුදු 100ක් ඉඳලා හරි මම මැරෙන කෙනෙක් නේද කියන එක දවසට අඩුම වශයෙන් තත්පරයක් මෙනෙහි කරන්න පින්නතුනි. මැරෙනවා කියලා අපි අහලා තියෙනවා. ඇත්තටම වෙලාවක අපට සැකයි ඒක අපේ කී දෙනෙක් නම් හිතනවද කියලා. මනුෂ්‍ය ලෝකයේ බුද්ධෝත්පාද කාලයක ඉපදීම කියලා කියන්නේ පින්නතුනි අපි හරියට ජීවිතය කළමනාකරණය කරගත්තොත් අපට එක දවසකදී පුළුවන් කල්පයක් සුගතිගාමි වෙන තරම් කුසල කරගන්න. ඒ තරම් වටිනා දුර්ලභ වාසනාවන්ත කාලයක ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් තියෙන කාලෙක, ඒ සද්ධර්මයේ සජීවී සමයක, මහා සංඝරත්නය ඇසුරු කරන ලැබෙන කාලෙක, මෙන්න මෙවැනි කාලෙක ජීවත් වෙන හැටියට පින්නතුනේ අපි අපේ ජීවිතේ ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම අපේ ලබා දෙන්නට ඕන. ඒ දහම ප්‍රධාන ස්තම්භ දෙකක් තුළ ගුණ කරන්න පුළුවන්. එකක් තමයි මෛත්‍රිය භාවනාව, අනිත් එක සතිපට්ඨානෙ. loving kindness and mindfulness. අපි හැමදාම පින්නතුනේ බණට මේ කාරණා දෙක විතරයි කියන්නේ. මෛත්‍රී භාවනා වඩනකොට අපේ සම්පූර්ණම කායික මානසික සත්ත්ව වෙනස් වෙනවා. දිට ධම්ම වේදෙනි වශයෙන්ම මේ ආනිසංසතික ගන්න පුළුවන්. අනිත් එක මයින්ඩ්ෆුල්නස් එක සිහිය. දැන් මේ වෙලාවේ තමන් මොකද හිතන්නේ කියන එක. මේ වෙලාවේ යමක් හිතනවා නම් ඒ හිතන්නේ රූපයකුත් එක්ක ඒ හිතන රූපය දැන් මේ මොහොතේ තියෙන රූපයක් නෙමෙයි ඇත්තටම. ඒ නිරුද්ධ වෙච්ච රූපයක් තමයි මේ මොහොතේ අපි හිතන්නේ. අපේම සිතගෙනයි මේ වෙලාවේ අපේ මයින්ඩ් එකම මේ රීඩ් කරන වෙලාව. ජීවිතේ කිසි අවස්ථාවක අපි රූපයක් ඇසුරු කළ නැහැ පිනතුනි. ඇසුර රූපයක් පේනවා. කනට ශබ්දයක් ඇහෙනවා. නමුත් ඒක අපි තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ චක්කු විඥානයෙන් නෙවෙයි, සෝත විඥානයෙන් නෙවෙයි, ගාහන විඥානයෙන් නෙවෙයි, ජීවහා විඥානයෙන් නෙවෙයි, කාය විඥානයෙන් නෙවෙයි. අපි තේරුම් ගන්නේ මනෝ විඥානයෙන්. මනෝ විඥානයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී අර මුල් අත්දැකීම සම්පූර්ණ නිරුද්ධ වෙලා තියෙනවා. අපි පින්නතුනි ස්කන්ධ හතරකින් ජීවත් වෙන සත්‍යයන්. නමුත් අපි රූපය ආත්ම කරගෙන ඉන්න නිසා අපට පංචස්කන්ධයක් තියෙනවා කියලා කියනවා. අන්න ඒ පංචස්කන්ධේ නැමැති මුලාවෙන් මිදලා ස්කන්ධ හතරක් තුළ ජීවිතයේහි අභිෂේක ලබන්නටයි වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතර නැමැති ප්‍රඥාව තුළට අපිව රැගෙන එනටයි බුදුදහම තියෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. එනිසා අපි යමක් සිහි කරන අවස්ථාව රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක තමන්ගේම මනස සිහිපත් කරන අවස්ථාව කියලා දැක්කොත් මේක තමයි බුදුදහමේ ප්‍රයෝජන ගැනීම කියලා කියන්නේ. ඉතින් අපේ ජීවිත කාලය පුරා සිද්ධ කරපු සියලු පින්කම් සහ අනුජනවන දාන ආදී වශයෙන් සිද්ධ කරපු අප්‍රමාණ පින්කම්, ඒ වගේම පහන් දැල්වලා වසර 10කට අධික කාලයක් සුවිශේෂ පහන් පූජාවක් කළා, මුළු පන්සලම පහන් වලින් ආලෝකවත් කළා. ඒ විතරක් නෙවෙයි, ඔබ කවුරු ආවත් ඔබට පත්තු කරන්න පහන් පන්සලේ ගෙනල්ලා තියෙනවා අනුජනවනගේ අතින්. අපි කවුරු කොයි පින්වත ආවත් අපි පහනක් දැල්වනවා. ඒ දල්වන පහන් ගේන පින්නතුන් කීප දෙනෙක් මෙතන ඉන්නවා. ඒ අතරින් ප්‍රධානතම කෙනෙක් තමයි අනුජනවන. ඔබ කවුරු ආවත් ඔබේ අතින් පහනක් දල්වන්න මේ පන්සලේ පහන් ගෙනල්ලා ඉවර වෙන්න පහන් පෙට්ටි ගණන් එතුමිය ගේනවා. එතැනට ඔබ පහන් ගේන්න ඕන වෙන්නේ. හැබැයි ඊට පස්සේ නම් ඔබට දැන් එනකොට අරන්ගෙන එන්න වෙයි. ඒ ඔබ හැමදෙනාම වෙනුවෙන් අනුජනෝන පහන් ගෙනල්ලා සූදානම් කරලා තියෙන ඔබට පින්කම් කරගන්න. ඉතින් එවැනි පින්වන්ත ජීවිතයක් ගත කරපු හිතනකොට හිතේ සතුට ඇති කරගන්න පුළුවන් චරිතයක් තමයි අපේ මේ නික්මිලා ගියේ. ඉතින් පින්නතුනේ එතුමියට කරන ගෞරවය තමයි අපිත් මේ පින්නතුනේ මේ ගුණධම් අපි තේරුම් ගන්නට ඕන. අපේ ජීවිත ලස්සන වෙන විදිහට ගුණධම් වලින් ජීවිත ලස්සන කරගන්නට ඕන. අපි තාම ටික කලයි ජීවත් වෙන්නේ. අන්නේ කාලේ ජීවත් වෙලා යනකොට ගෙනාපු දෙයට වඩා ඉහළ කුසලයක් අපේ හිතේ රැගෙන යන්නට සහ අපේ හොඳ ජීවිත ආදර්ශ අපේ ඥාති මිත්‍රාන්ගේ හදවත් තුළ සනිටුහන් කරලා අපට යන්නට පුළුවන් නම් මේක තමයි අපි ජීවිතේ ලබාගත්තු ලොකුම භාග්‍ය බලපත් වෙන්නේ. විශේෂයෙන් පින්තුනි පින්කම් කරන අනිත් අයට උදව් කරන්න. කිසිදාක පින්කමක් කරන කෙනෙකුට බාධාවක් කරන්න එපා. ඔබේ හතුරෙක් පින්කමක් කළත් කිසි දවසක ඒකට බාධාවක් කරන්න එපා. අශෝක රජතුමා සෙල්ලිපිවල ලියනවා, මගේ සතුරෝ ධර්මයේ අසත්වා, මගේ සතුරෝ ධර්මයේ පිළිපදිත්වා කියලා. හතුරන්ට ප්‍රාර්ථනා කරන්නේ පින්කම් කරන්න ධර්මයේ හැසිරෙන්න කියලා. එනිසා ඔබ සත්පුරුෂයෙක් නම් ඔබ ධර්මයේ හැසිරෙන්න, ඔබේ ධර්මවන්ට ධර්ම වරප්‍රසාදය දෙන්න. ඒ විතරක් නෙවෙයි ඔබේ සතුරන්ටත් මේ දහමට එන උදව් කරන්න කිසි දවසක පින්කමකට බාධා කරන්න එපා. පින්කමකට එන කෙනෙකුට වළක්වන්නට එපා. ඒ නිසා කරන පින්කම් වලින් තමන්ගේ ජීවිතය සෝභමාන කරගෙන උපරිම ලෙස පින්කම් කරන අනිත්යට උදව් කරන්න සහ ඒ පින්කමල ආනිසංසය සියලු ලෝක සත්‍යයන්ට මෙත්සිතින් සතුටුසිතින් අනුමෝදන් කරන්න. මම හිතන්නේ අනුජනෝනාගේ නික්ම යාම අප හැම දිනාටම සංවේගයක් වුණත් එතුමි අපි හිතනවා විශ්වාස කරනවා ඉතාම හොඳ සුගතියක උපතක් ලබා අප හැම දෙනා දෙසම බලාගෙන ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඔබ හැම දෙනාටම එතුමිය ආශිර්වාද කරන ඇතයි කියලත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඔබගේ ධර්ම මිතුරිය සොහිරිය ඉතාම ඉක්මන් භවයකදී මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම සියලු දුකෙන් නිදහස් උතුමෝ නිර්වාණ අවබෝධය සලසා ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි එතුමියට මෙත්සිතින් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉතින් මේ වෙලාවේ බොහෝ දෙනෙක් මේ ස්ථානයට රැස් වෙලා දුර බැහැරින්ද ලැබිලා ඔබේ ගුණය ප්‍රකට කරපු අවස්ථාව අනුජා විධාන ගමන වුණා මහත්මිය වෙනුවෙන්. ගිය සතියේ මේ වගේ දවස්වල අපිත් එක්ක හිටිය කෙනෙක් අද දවසේ දෙතුමිය මේ ගිහිල්ලා එතුමිය වෙනුවෙන් අපි හුඟ දෙනෙක් මේ විහාරස්ථානට රැස් වුණා. මම හිතන්නේ කඨින පින්කමට සහභාගී වෙන පිරිසට නොදෙවෙනි පිරිසක් අද අනුජනෝන වෙනුවෙන් එතුමියගේ නමට මේ ස්ථානේ රැස් වෙලා තියෙනවා. ඉතින් ඔබේ දෑතින් කරපු මේ සියලු පින්කම් වල බලයෙන් එතුමියට සුගතියක්ම සැලසේවා කියන පැතුමෙන් කවුරු සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.